පිනතුනි අපි පසුගිය දිනෙයි කෘත්‍ය සංග්‍රහයේයි පටිසන්ධි කෘත්‍යයත් භවාංග කෘත්‍යයත් කියන ඒ දෙක ගැන කතා කළේ. පටිසන්ධි කෘත්‍යයේ කීවේ ඒ පෙර පර භවයන් එකට ගැලපීම මේ කෘත්‍යය. අපි කියන නැවත උපදිනවායි නැත්නම් පුනර්භවයක් කියලා. ඒ පුනර්භවය සිදුවන්නේ එක භවයකින් චුත වී ඊළඟ භවයෙහි ප්‍රතිසම්ධි ගැනීමෙන්. අනේ ප්‍රතිසම්ධි කෘත්‍යය කියන ඒ අලුත් භවයක පහළ වීම සිදුවන්නේ සිතක් පවත්නා ලෝකයක නම් ඒ ප්‍රතිසම්ධි සිත ලැබීමෙන්. එය කර්මයේ විපාකයක් හැටියට ලැබෙන සිතක්. ඒ ප්‍රතිසන්ධි කෘත්‍යවත් සිත් දහන වාක්‍යයේ කියලා අප පසුගිය දිනෙහි ඒ කෘත්‍යය ගැන කතා කොට දැනගත්තා. යම් සිතක් යම් කිසි භවයක ප්‍රතිසන්ධි කෘත්‍යය වශයෙන් ලැබේද ඒ සිත ඊට අනතුරු ක්ෂණෙහි පටන්. එනි ප්‍රතිසන්ධි කියන කෘත්‍යය සිදු කරන අවස්ථාව දක්වන්නේ එක චිත්තක්ෂණයක් කියලා. ඒක චිත්තක්ෂණයක කාලය තමයි අප දන්නේ. උපාද තితి භංග කියන ක්ෂණ තුනක් වශයෙන් ඒ ක්ෂණ තුනක කාලයක් වූ කුඩා ක්ෂණ තුනක කාලයක් වූ ඒක චිත්තක්ෂණයක කාලයක් තමයි ප්‍රතිසන්ධි කෘත්‍යයේ සිදු කරන කාලය. ඒ කාලයෙන් පස්සේ සිතට ප්‍රතිසන්ධි කියන නම සුදුසු වන්නේ නැහැ. ඒ අවස්ථාවේදී පමණයි ඊට ප්‍රතිසන්ධි සිතේ කියන්නේ. ඊළඟට යම්කිසි කර්මයකින් නම් ඒ විපාක වශයෙන් ප්‍රතිසන්දිසිත ලැබුණේ ඒ කර්මය නිසාම නැවත නැවතත් ඒ විපාක සිත ඒ භවය නොසිඳ පැවතීම් වශයෙන් ඇතිවෙන. ඒ ප්‍රතිසන්දියෙන් ලැබුණ යම් භවයක් නම් ඒ භවය නොසිඳ පැවැත්මට අවශ්‍ය වන ඉවහල් වන සිත තමයි භවාංග කියන නමින් දක්වන්. එය ප්‍රතිසන්ධි ප්‍රත්‍යය සිදු කරන ලද සිතේ ඊළඟ මොහොතේ පටන් ඇතිවීමේදී ලැබෙන නමයි ඊට භවාංග කියන. ඒ නිසා ප්‍රතිසන්ධි සිත වූයේ යමක් නම් ඒ සිත භවාංග වශයෙන් ඒ භවයේදී ලැබෙන. ඒ ලැබෙන්නේ එක මොහොතකදී පමණක් නෙවෙයි. ඒ භවය පවත්නේ යම් තාක් කල්ද ඒ තාක් කල් වෙනසිත නූපදනා අවස්ථාවලදී ඒ භවාංග කෘත්‍යය සිදු කරමින් ඒ සිත ලැබෙන. ඒ භවාංග කෘත්‍යය කියන එකෙන් අදහස් කරන්නේ ඒ ප්‍රතිසන්ධියෙන් ලැබුණු භවය නොසිඳී පැවැත්මට ඉවහල් වන සිත කියන. භවයේ අංගය කියන එකයි භවාංග කියන්නේ. ඒකට භවයේ අවයවය ඒ අවයවය නැත්නම් භවය පවතින්නේ නැහැ. ඒ භවය පැවතගෙන යාමට අවශ්‍ය වෙන සිත ඒ භවය පවත්වාගෙන යමින් උපදනා වූ සිත තමයි භවාංග සිතේ කියන්නේ. එයත් ඒ ප්‍රතිසන්ධි වශයෙන් ලැබුණු විපාක සිතේ ඊළඟ මොහොතේ පටන් ඊට ලැබෙන නම තමයි තවත් විදිහකින් කියනවා නම් ප්‍රතිසන්ධි කෘත්‍යයෙන් ලැබුණේ යම් විපාක සිතක් නම් ඒ විපාක සිත තමා නැවත නැවතත් භවාංග වශයෙන් ලැබෙන්නේ. ඒ භවයේ භවාංග වශයෙන් ලැබෙන ඒ සිතම තමා ඒ ජීවිතාවසානයේදී අන්තිමට චුතිසිත වශයෙන් උපදින්නේ. ඒ නිසා එක භවයක ප්‍රතිසන්ධි කෘත්‍යය සිදු කරන සිතක් භවාංග කෘත්‍යය සිදු කරන සිතක් චුති කෘත්‍යය සිදු කරන සිතක් සිත් කීපයක් නෙවේ ධර්ම වශයෙන් ගන්නවා නම් එකම සිතක්. ඒ එකම සිතක් කියන්නේ කර්මෙහි විපාකය. එකම විපාකයක් කියන්නේ දැන් යම් කිසි කර්මයක් නිසායි ප්‍රතිසන්ධිය ලැබෙන්නේ. ඒ ලැබුණු ප්‍රතිසන්ධියට අනුතරව ඒ කර්මයේම විපාක වශයෙන් තමයි භවංග සිත ලැබෙන්නේ. ඒ නිසා ඒක වෙනසක් වන්නට බෑ විපාක සිත වශයෙන්. එබැවින් තමා කියන්නේ දැන් කෙනෙකුගේ ප්‍රතිසන්ධි වශයෙන් ලැබුණු සිත සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික විපාක සිත නම් ඒ තැනැත්තා ජීවත්ව සිටින තාක්කල් ඒ ප්‍රතිසන්ධියට අනතුරු මොහොතේ පටන් ලැබෙන භවාංග සිත වන්නේ ඒ සිතයි. ඒ සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික විපාක සිත භවාංග තුත්තේන් ලැබෙන. යම් අවස්ථාවකදී ඒ තැනැත්තා මේ ජීවිතය අත්හරිනවා. යැනි ඔහුගේ මරණය සිදුවෙනවා. ඒ මරණය සිදුවන අවස්ථාවේදී මේ භවය පිළිබඳ අන්තිම සිත වශයෙන් උපදින්නේද ඒ ප්‍රතිසන්ධි වශයෙන් උපන් සිතමයි භවංග වශයෙන් උපන් සිත. ඒ නිසා සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික විපාක සිත. මේ අපේ කතාවට ගත්තේ ඒකනේ. අනේ ඒ සිතමයි ඒ තැනත්තාට ප්‍රතිසන්ධි සිත වශයෙන් ඒ ලැබුණා නම් භවංග සිත වශයෙන් ලැබෙන්නේත් එයයි චුති සිත වශයෙන් ලැබෙන්නේත් එයයි. ඒ නිසා කියන්නේ එක භවයක ප්‍රතිසන්ධි භවංග චුති කියන මේ කෘත්‍ය තුන සිදු කරන සිත වන්නේ එක සිතක්. එහෙම ප්‍රතිසන්ධි කෘත්‍යයෙන් ලැබෙන සිත් පිළෙන්නේ 19යි. ප්‍රතිසන්ධි කෘත්‍යයෙන් ලැබෙන සිත් 19 නම් මේ 19ම තමයි භවාංග කෘත්‍යයෙන් ලැබෙන්නේ. ඊළඟට චුති කෘත්‍යයෙන් ලැබෙන්නේ. ප්‍රතිසන්ධි කෘත්‍යය, භවාංග කෘත්‍යය, චුති කෘත්‍යය කියන මෙන්න මේ කෘත්‍ය තුන තේරුම් ගන්නට ඕන එක සිතක අවස්ථා තුනක් හැටියට. ඒක භවයක් පිළිබඳව සලකන විට එක සිතක අවස්ථා තුන. ඉවේ ප්‍රතිසන්ධි අවස්ථාවේදී ඊට ලැබෙන්නේ ප්‍රතිසන්ධිස්ත කියන නම. ඉන්පසු ඒ භවයේ පවත්නා තාක්කල් වෙන සිත් නූපදන අවස්ථාවලදී මේ සිත ලැබෙනවා. එවිට ඒට කියන්නේ භවාංග සිත කියන්නේ. ඒ භවයෙන් ගිලිහීම් වශයෙන් අන්තිම සිත හැටියට උපදිනවා. ඒ අවස්ථාවේදී කියන්නේ චුති සිතයි. එහෙම ප්‍රතිසන්ධි චුත් කෘත්‍යය සිදු කරන සිද්ධානවයයි භවාංග කෘත්‍යය සිදු කරන සිද්ධානවයයි. ඒ කෘත්‍ය සංග්‍රහයේදී ඊ ළඟට කියන්නට තිබෙන කෘත්‍ය වෙනම තිබෙනවා. අපි චුති කෘත්‍යය ගැන කතා කළේ ඒ එකවරම කියවම ලේසි නිසා ප්‍රතිසන්ධිය භවාංගය චුතිය කියන මේ කෘත්‍ය තුනම සිදු කරන්නේ එක භවයක් පිළිබඳව නම් එක සිතක්. අවස්ථා තුනකදී ඒ නම් තුන ලබන්නේ එයින් කෙරෙන කෘත්‍යයන් අනුව. ඒ 19 අප දැනගත්තා. අහේතුක ප්‍රතිසන්ධි යුගලයයි කි අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණය සහ කුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණය ඒවා ඒ දෙකටයි කිව්වේ අහේතුක ප්‍රතිසන්ධි යුගලය කියලා. ඒ සුද්ධකෙන් ලැබෙන ප්‍රතිසන්ධිය අහේතුක ප්‍රතිසන්ධිය. ඒ පුද්ගලයා අහේතුක පුද්ගලයෙක්. ඊළඟට සහේතුක ප්‍රතිසන්ධි, කාමාවචර ප්‍රතිසන්ධි අට. එයින් හතරක් ප්‍රිය හේතුක ප්‍රතිසන්ධි. ඒ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික විපාකසිත, සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංඛාරික විපාකසිත, උපේක්ෂා සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික විපාකසිත, උපේක්ෂා සහගත ඥාන සම්පයුක්ත සසංඛාරික විපාකසිත. ඒ ඥාන සම්ප්‍රයුක්ත විපාකසිත හතර. ඒ හතර යමෙකුගේ ඒ හතරින් යමක් ප්‍රතිසන්ධි සිත වශයෙන් ලැබුණ නම් ඒ තැනැත්තා ත්‍රි හේතුක ප්‍රතිසන්ධිකයෙක්. උපතින්ම ලැබුණු නුවණ ඇති කෙනෙක්. අලෝභ අදෝස අමෝහ කියන හේතු තුන යෙදෙන ප්‍රතිසන්ධි සිතක් ලැබුණු කෙනෙක්. ඒ නිසා ඔහුට ත්‍රි හේතුක ප්‍රතිසන්ධිකයෙක් කියනවා. එහෙම කාමාවචර ත්‍රි හේතුක ප්‍රතිසන්ධි තිබෙනවා හතරක්. සිත වශයෙන් මෙම හතර. සේවනස්ස සහගත ඥාන විපයුක්ත අසංඛාරික විපාක සිත සසංඛාරික විපාක සිත, උපේක්ෂා සහගත ඥාන විපයුක්ත අසංඛාරික විපාක සිත සසංඛාරික විපාක සිත කියා ඥාන විප්‍රයුක්ත සිත. යමෙකුගේ ප්‍රතිසන්ධි සිත වශයෙන් ලැබුණා නම් ඒ ඥාන විප්‍රයුක්ත විපාක සිත. ඒ තැනැත්තා උපතින්ම ලත් නුවණ ඇති කෙනෙක් නෙවෙයි නැති කෙනෙක්. ඔහු දෙහෙතුක අලෝභ අදෝස කියන හේතු දෙක තිබෙනවා. අමෝහ කියන හේතුව ඒ ප්‍රතිසන්ධිසිතේ නැහැ. ඒ නිසා ඒ තැනත්තා ද්විහේතුක ප්‍රතිසන්ධිකේ පුද්ගලයා වශයෙන් ද්විහේතුකේ. අනේ විදිහට අහේතුක ප්‍රතිසන්ධි කාමාවචර අහේතුක ප්‍රතිසන්ධි සිත් තිබෙනවා දෙකක්. ද්විහේතුක ප්‍රතිසන්ධි හතරක් තිබෙනවා. ත්‍රි හේතුක ප්‍රතිසන්ධි හතරක්. ඒ 10 කාමාවචර ප්‍රතිසංකේත. ඊළඟට ඒ 19න් ඉතිරි පහක් තිරෙනවා. ඒවා රූපාවචර ප්‍රතිසංකේත. ඒවා අපිගෙනගෙන තිරෙනවා විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත පටමජ්ජාන විපාකසිත, විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ද්විතියඥාන විපාකසිත, පීති සුඛ ඒකග්ගතා සහිත තතියඥාන විපාකසිත, සුඛ ඒකග්ගතා සහිත චතුත්ථඥාන විපාකසිත, උපේක්ෂා ඒකග්ගතා සහිත පංචමධ්‍යාන විපාකසිත කියලා. අන්න ඒ විපාකසිත, ඒ විපාකසිත පහෙන් යම් කිසි සිතක් ලැබෙන්නේ තමා උපදවාගත්ත ධ්‍යානයට අනුරූපව. ප්‍රථම ධ්‍යාන කුසලයේ උපදවාගෙන, ඒ ධ්‍යානිය උපදවාගෙන එයින් නොපිරිහි කලුරිය කරන්නෙකුට ලැබෙනවා ප්‍රථම ධ්‍යාන විපාකසිත. ඒ තමා විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධ්‍යාන විපාකසිත. අප දැනගෙන තිබෙනවා ඒවා ලැබෙන්නේ මෙහිදී නෙවෙයි. ඒවා ලැබෙන්නේ විපාකසිත ලැබෙන්නේ ඒ සුදුසු ඒ විපාකයේ ලැබීමට සුදුසු ධර්ම ලෝකයේ. ප්‍රථම ධ්‍යාන විපාකසිත ඊට සුදුසු ධර්ම ලෝකයේ වෙන ප්‍රථම ධ්‍යාන භූමියේ. අනේ විදිහට ඊට සුදුසු ධර්ම ලෝකයේ ඒ විපාකසිත ලැබෙනවා. මෙහිදී තමා උපදවාගෙන නොපිරිහි කාලක්‍රියා කරන්නේ යම් ධ්‍යානයකින් නම් අන්න ඒ ධ්‍යානයේ විපාකය. එහිදී ලැබෙනවා ප්‍රතිසන්ධිකෘත්‍ය. ඒ ප්‍රතිසන්ධිකෘත්‍යෙන් යම් විපාක සිතක් එහිදී ලැබුණා ඒ සිතම තමා ඒ තැනත්තාට ඊට අනතුරු අවස්ථාවේ පටන් එහි වාසය කරන තාක් කල් භවාංග කෘත්‍යෙන් ලැබෙන්නේ. ඒ අවස්ථාව තමයි භවාංග කෘත්‍යය කියන්නේ. භවාංග කෘත්‍යය සිදු කිරීම අවස්ථාව. ඊළඟට ඒ භක්මයා ඒ භවයෙන් චුත වෙනවා යම් අවස්ථාවකදී. ඒ චුතවීම වශයෙන් ලැබෙන සිත වන්නේ ඒ විපාක සිත. එවිට ඒ චුති සිත වශයෙන් ලැබෙන සිතින් කෙරෙන කෘත්‍යය තමයි චුති කෘත්‍යය. ඒ නිසා ඒ රූපාවචර ප්‍රතිසන්ධි කෘත්‍යවත් සිත් වෙනවා පහක්. ඒවා ඒ පහම තමයි භවංග කෘත්‍යවත් වෙලෙන්නේ. ඒ පහමයි චුති කෘත්‍යවත් වෙලෙන්නේ. ඊළඟට එන්නේ අරූපාවචර විපාක සිත් හතර. ඒ අරූපාවචර විපාක සිත් අප ඉගෙනගෙන තිබෙනවා. ආකාසානංචායතන විපාක සිත, විඥානංචායතන විපාක සිත, ආකින්චඤ්ඤායතන විපාක සිත, නේව සංඥා නා සංඥායතන විපාක සිත කියන. ඒ විපාක සිත් හතර මේ සුදුසු පරිදි ඒ මෙහිදී ඒ ධ්‍යානිය උපදවාගෙන එයින් නොපිරිහි කාලක්‍රියා කරන්නෙකුට ඒ අරූප භූමියේ ප්‍රතිසන්ධි වශයෙන් ප්‍රතිසන්ධි ගැනීම වශයෙන් ලැබෙනවා ඒ විපාක සිත. ආකාසානංචායතනය මෙහිදී උපදවාගෙන එයින් නොපිරිහි කාලක්‍රියා කරන තැනැත්තා එහි උපදිනවා නම් එවිට ලැබෙන්නේ ආකාසානංචායතන විපාක සිත ප්‍රතිසන්ධි කෘත්‍යයෙන්. විඥානංචායතනය උපදවාගෙන නම් කලුරිය කරන්නේ එයින් නොපිරිහි විඥානංචායතන විපාක සිත. ආකින්චඤ්ඤායතනේ නම් ආකින්චඤ්ඤායතන විපාක සිත. නේව සංඥා නා සංඥායතනය උපදවාගෙන එයින් නොපිරිහි කාලක්‍රියා කරනවා නම් නේව සංඥා නා සංඥායතනයෙන් ලැබෙනවා. ඊට අනතුරුව භවාංග කෘත්‍යයෙන් එහි වාසය කරන තාක් කල් වෙනසිත නූපදන අවස්ථාවලදී ඇතිවෙනවා. අනතුරුව අන්තිමටම ඒ භවයෙන් ගිලිහීම වශයෙන් චුති කෘත්‍ය සිදු කරමින් උපදිනවා. අන්න එහෙම ප්‍රතිසන්ධි කෘත්‍ය සිදු කරන සිද්ධානවය භවාංග කෘත්‍යත් සිදු කරනවා. ප්‍රතිසන්ධියට අනතුරුව ඒ භවයෙන් ගිලිහීම වශයෙන් චුති කෘත්‍යත් සිදු කරනවා. ඒ නිසා ප්‍රතිසන්ධි කෘත්‍යවත් සිද්ධානවය මතම භවංග කෘත්‍යවත් සිද්ධානවය චුති කෘත්‍යවත් සිද්ධානවය බව. ප්‍රතිසන්ධි භවංග අන්තිමට කියන කෘත්‍යය තමයි චුති කියන්නේ. අපි දන්නවනේ එක භවයක සිතින් කෙරෙන මුල්ම කෘත්‍යය තමයි ප්‍රතිසන්ධිය. ඒ භවයේ අන්තිමටම සිතින් කෙරෙන කෘත්‍යය තමයි චුතිය. ඒ දෙකට නැද්දේ තමයි අනිත් කෘත්‍ය සියල්ල පවතින. ඒ අනිත් කෘත්‍ය සියල්ල අතුරෙන් භවංග කෘත්‍ය වෙන කෘත්‍යයන් නොකරන අවස්ථාවලදී පවතිනවා. සිතෙන් කෙරෙන වෙන කෘත්‍ය කිදෙනවා වෙත් සිත් වලින් කෙරෙන ඒ කෘත්‍යයන් සිදු කරමින් උපදනා වෙන සිත් නූපදනා අවස්ථාවලදී සිදු කරන කෘත්‍යය තමයි භවංග කෘත්‍යය. දැන් අපට වෙනසි මේ කර්මණු ගැන පහල වෙනවා. ඒ පහල වෙන විට ඒ අරමුණ ගැන පවත්නා සිත් ඉපද නැති වෙනවා. ඊට පස්සේ නැවතත් සිත භවංගයට වැටෙනවා. ආයමත් යමක් අරමුණු කරමින් සිත් උපදිනවා. ඒවා ඒ සිත් වල අවසානයේදී සිත භවංගයට වැටෙනවා. ওই විදිහට ඒ භවංග සිත් පැවැත්ම දිගටම වෙන සිත් නැති අවස්ථාවලදී සිදුවෙන එක. ඉතින් අපි කියවනේ ප්‍රතිසන්ධියයි චුතියයි කියන මේ දෙක අතරේ තමයි සිත් වලින් සිදුවන ඉතිරි කෘත්‍යයන් කරන්නේ කියලා. ඒකට ප්‍රතිසන්ධි භවංග ඊළඟට කියන කෘත්‍යය තමයි ආවර්ජන කියන එක. ආවර්ජන කෘත්‍යය. දැන් ආවර්ජනයේ කියන්නේ ප්‍රතිසන්ධියට අනුව අපි කියව ප්‍රතිසන්ධි සිත කියන එක මොහොතයි එක චිත්තක්ෂණයයි. ඊට පස්සේ ඇතිවන මොහොත තමයි භවාංග සිත් උපදනා මොහොත. ඉතින් එතෙන් සිට වෙන සිත් නූපදනා කාලයන් ඉදී භවාංග සිත උපදින භවාංග සිත්. ආවර්ජනයේ කියන්නේ මේ භවාංග සිත් නවත්තලා අලුත් අරමුණකට සිත් හරවන කෘත්‍යයයි ආවර්ජන කෘත්‍යය. ආවර්ජන කියන එකේ තියෙන ආවට්ටන කියන වචනේ. ආවට්ටන කියන්නේ ඒ පැත්තට වට්ටගෙන නැත්නම් ඒ පැත්තට හරවන කියන එක. බුදුරජාණන් වහන්සේට ආවට්ටමින් මායාව තිබුණයි කියලා සමහර තීර්ථකයන් කියේ. සමන් වහන්සේගේ පැත්තට හරවන්නට පුළුවන් බවක් තියෙනයි කියලා අන්‍ය දෘෂ්ටිකයන්. මහන්සේගේ එක මායාවක් වෙයි කියලා වෙන දෘෂ්ටිකයෝ කීවා. ඒ ආවර්ජන කියන එකෙන් කෙරෙන්නේ භවංග සිතින් ගෙන තිබෙන භවංග සිතින් ගන්නා අරමුණ වෙනස් වෙන්නේ නැහැ. භවංග සිතට එහෙම පුළුවන් කමක් නැහැ. ප්‍රතිසංධි සිතෙන් ගන්නා අරමුණ මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටි කර්මය නිසා ලැබුණු අරමුණක්. ඒ කර්මය නිසා ඉදිරිපත් වන අරමුණු දක්වනවා කර්මයම කියා, එහෙම නැත්නම් කර්ම නිමිත්ත කියා, එමත් නැත්නම් ගති නිමිත්ත කියා. දැන් අප කර තිබෙන කර්ම අතුරෙන් හැම කර්මයක්ම ඒ සියලුම කර්ම විපාක දෙන්නට මරණාසන්න අවස්ථාවේදී ඉදිරිපත් වන්නේ නැහැ. ඒ කර්ම අතුරෙන් මේ ජීවිතයේදී වේවා මීට పూర్ව ජීවිතයකදී වේවා සිදු කර තිබෙන කර්මයන් අතුරෙන් යම් කිසි කර්මයක් තමයි මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට ඉදිරිපත් වන්නේ. විපාක දීමට එළඹ සිටින්නේ. අන්න ඒ කර්මයට අනුව තමයි ඇතැම් විටක ඒ කර්මයම මේ මරණාසන්න අවස්ථාවේදී ඒ මරණයට පත්වන්නට සිටින ඒ තැනැත්තාට සිහි වෙනවා. ඒ කර්මයම. එහෙම නැත්නම් ඒ කර්මය සිදු කිරීමට යොදාගත්ත උපයෝගී වූ සත්ව සංස්කාර කියන මේ අරමුණු අතුරෙන් යම් කිසිවක් අරමුණ වශයෙන් ඉදිරිපත් වෙනවා. ඒකට කියනවා කර්ම නිමිත්ත කියලා. කර්මය එහෙම නැත්නම් කර්ම නිමිත්ත. ඇතැම් විටක මේ දෙකම නැතිව මේ කර්මය නිසා තමන් ප්‍රතිසන්ධි ගන්නේ යම් තැනක නම් ඒ ප්‍රතිසන්ධි ගන්නා භවය පිළිබඳ වූ යමක් අරමුණ වශයෙන් ලැබෙනවා ඉදිරිපත් කරනවා. ඒකට කියන්නේ ගති නිමිත්ත කියලා. අන්න එහෙම කර්මයේය කර්ම නිමිත්තය ගති නිමිත්තය කියන මේ තුන අතුරෙන් යම් කිසි එකක් තමයි මරණාසන්න අවස්ථාවේදී ඒ කෙනෙකුට අරමුණක් වශයෙන් ඒ මරණාසන්න චිත්ත වීතියට ලැබෙන්නේ. ඒ අරමුණෙහි එල්බගෙන මරණාසන්න චිත්ත වීතිය ඉපද මේ භවය පිළිබඳ වූ අන්තිම සිතවන චුතිය ඇතිව නැති වුණාට පස්සේ ඒ ඉදිරිපත් වුණු අරමුණෙහිම එල්බගෙන ඊළඟ භවය පිළිබඳ වූ ප්‍රතිසම්ධි සිතේ කියන මුල් සිත ලැබෙන. ඒ නිසා මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටි කර්මයෙන් අරමුණ වශයෙන් ලැබුණේ ඒ කර්මයම නම් ඊට අනතුරුව ලබන ප්‍රතිසන්ධි සිතේ අරමුණ රම්නේද ඒ කර්මය. ඒ කර්මය අරමුණු කොටයි ඒ විපාක සිත ලැබෙන්නේ. එහෙම නැත්නම් ඒ මරණාසන්න අවස්ථාවේදී අරමුණ වශයෙන් එළඹ සිටියේ කර්ම නිමිත්ත නම් චුතියට අනතුරුව ලැබෙන ප්‍රතිසන්ධි සිතේ අරමුණ වන්නේ ඒ කර්ම නිමිත්ත. එහෙමත් නැත්නම් ඒ මරණාසන්න ජවනයන්ට අරමුණ වශයෙන් ලැබුණේ ගති නිමිත්ත නම් චුතියට අනතුරුව ලැබෙන ප්‍රතිසන්ධි සිතේ අරමුණ වන්නේ ඒ ගති නිමිත්ත. අන්න එහෙම කර්මය, කර්ම නිමිත්තය, ගති නිමිත්තය කියන මේ තුන අතුරෙන් යම්කිසි එකක් තමයි මරණාසන්න අවස්ථාවේදී මරණාසන්න චිත්ත වීතියට අරමුණක් වශයෙන් ලැබෙන්නේ. ඒ අරමුණෙහි එල්බගෙන තබා ප්‍රතිසන්ධි සිත උපදින්නේ. ඒ නිසා ප්‍රතිසන්ධි වශයෙන් උපන් සිතේ අරමුණ වූයේ කර්මය නම් ඊට අනතුරුව භවාංග වශයෙන් ලැබෙන්නේද ඒ සිත බැවින් ඒ කර්මයම අරමුණ කොටයි භවාංග සිත පවතින්නේ. කර්ම නිමිත්ත නම් අරමුණ වූයේ ප්‍රතිසන්ධි සිතේ භවාංග සිතේ අරමුණ වන්නේ කර්ම නිමිත්ත. ප්‍රතිසන්ධි සිතේ අරමුණ වූයේ ගති නිමිත්ත නම් භවාංග සිතේ අරමුණ වන්නේ ගති නිමිත්ත. ඒක වෙනස් වන්නේ නැහැ. ඒ නිසා දැන් අපට තිබෙනවා භවාංග සිත. වෙන සිත් නූපදන අවස්ථාවලදී පවත්නේ භවාංග සිත. ඒ භවාංග සිතේ අරමුණ වෙනස් වන්නේ නැහැ. ප්‍රතිසන්ධි සිතේදී ගත්තේ යම් අරමුණක් නම් ඒ අරමුණෙහිම ඉල්බගෙන තමයි භවාංග සිත පවතින්නේ. නමුත් ඒ ප්‍රතිසන්ධි සිතයි භවාංග සිතයි කියන මේවා අර ශාන්ත බරින් යුක්ත අනුත්සාහික ඒවා මොකද එහෙම කියන්නේ ඒවා විපාක සිත්. ඒ විපාක සිත්වල තිබෙනවා අනුත්සාහික බවක්. ඒ විපාක සිත් අපේ ඉදිරියට ඉගෙන ගන්නා ජවන කෘත්‍යයේ සිදු කරන සිත් නෙවේ. ඒවා ඒ සිදු කරන කෘත්‍යය දක්වන්නේ ඒවා විපාකයි. ඒ විපාක සිත් වලින් පෙරෙන ඕ කෘත්‍යයන් දෙන්නා තිබෙනවා වෙන වෙන කෘත්‍යයන්. නමුත් ඒවා බොහොම ප්‍රබල ශක්තිය ඇති සිත් නෙවේ. ඒවා ඒ යෙදෙන වීරිය පවා අර ජවන් සිත් වල ලැබෙන වීරිය බඳු ප්‍රබල වීරියක් නෙවේ. ඒ නිසා ඒ සිත් දක්වන්නේ අනුත්සාහික ශාන්ත ස්වභාවයෙන් යුක්ත සිත්තේක. ඒ විපාක සිත් ප්‍රතිසන්ධි වශයෙන් උපදනා විපාක සිත, භවාංග වශයෙන් උපදනා විපාක සිත පවණක් නෙවේ. අපට මේ ඉන්නේ වෙන වෙන අවස්ථාවලදී ඔය චිත්ත වීති අවසානයේදී එහෙම නැත්නම් චිත්ත වීති වල මුලදී උපදනා වූ ඒ විපාක සිද්ද අපට ඒ තරම් දැනෙන සිත් නෙවේ. ඒවා ඒ තියෙන ඒ අනුත්සාහික හා මේ ශාන්ත බව නිසා. දැන් අපට ලැබෙන චක්කු විඥාන ආදී සම්පවිච්ඡන සම්තිරණ කියන මේවා අපට ඇති උනායි කියලා අමුතු දැනීමක් ඒ නිසා ඇතිවන්නේ නැහැ. එහෙම නැත්තේ ඒවායේ ජවන කෘත්‍යයක් නැති බැවින්. ඒවා විපාක. ඒවා කරන ලද කර්මයකගේ ඵලයක් හැටියට ලැබෙන සිත් මිසක එයින්ම යම් කිසිවක් කර්මයක් උපදවන්නේ නැහැ. එහෙම ඒ ජවන කෘත්‍යයක් නැති සිත් වල තිබෙනවා ඒ විදිහේ සාන්ත බව. ඒ නිසායි අපට දැනෙන්නේ නැහැ. එබැවින් අපට ප්‍රතිසන්ධි සිත, භවාංග සිත කියන මේවාම නොදැනෙන බැවින් ඒවායින් ධන ලබන අරමුණු කොහොමද දැනගන්නේ? ඒ නිසායි අපට ඒවා දැනගන්නට බැරි. අපි දන්නේ නැහැ අපට ලැබෙන භවාංග සිතේ අරමුණ කුමක්ද කියලා. මොකක්ද අරමුණ? ඒක කර්ම අරමුණු කරමින් උපදනා සිතක්ද? කර්ම නිමිත්ත අරමුණු කරමින් උපදනා සිතක්ද? එහෙම නැත්නම් ගති නිමිත්ත අරමුණු කරමින් උපදනා සිතක්ද කියලා දන්නේ නැහැ. දන්නේ නැහැ. ඒ එහෙම මොන කුමක්ද ඒ ගති නිමිත්ත වශයෙන් අප අරමුණු කරන ලද්දේ කියලා එහෙම දන්නේ නැහැ. අපිට දැනගන්නට බෑ. එහෙම දැනගන්නට පුළුවන් කමක් නැහැ. ඒ මොකද ඒ තරම් ශාන්ත අනුත්සාහික සිතක්. එහෙම නෙවෙයි අපට උපදනා වූ

ඇතුළු යන්නට දොරටුවක් මේක. හරියට දොරක් වගේ. දොරටුවක්. එහෙම ඒ රූපාරම්මණයක් ඇතුළු වුණොත් ඒ රූපාරම්මණෙහි එල්බගෙන සිත් උපදිනවා. එතකොට ඒ සිත් උපදීමටද මේක දොරටුවක්. ඒ නිසා ඒ ඇස ඒ අරමුණ වලටත් දොරටුව වෙන අතර අරමුණ වල එල්බගෙන උපදනා වූ සිත් වලටත් දොරටුව වෙන. ඉතින් අරමුණේ ඇති එතරම් වැඩක් නැහැ. ඒ අරමුණක් වන්නට බෑ. එය ගැටුණු තමනින්ම අරමුණක් එයි කියන්නට බෑ. එයි එල්බගෙන සිත් උපදින තුරු. ඒ සිත් උපදින කොටයි ඒක අරමුණ වන්නේ ඒ සිත් වලට. අනේ නිසා ඒ ద్వාර නාමය වඩාත්ම සුදුසු වන්නේ අරමුණට වඩා සිතට. එතකොට ඒ සිත් උපදින්නට බෑ ඒ දොරටුව නැත්නම්. එබැවිනුයි ඒ අරමුණු පිළිබඳව අප කියන්නේ නැහැ චක්සුද්්වාරික ආරම්මණයක් කියලා. එහෙම කියන්නේ නැහැ. අපි කියන්නේ චක්සුද්්වාරික සිත් කියලා කියන්නේ. ඒවාට කියන්නේ චක්සුද්්වාරික සිත් කියලා. සෝතද්වාරික සිත්, ධානද්වාරික සිත්, ජීවහද්වාරික සිත්, කායද්වාරික සිත්, මනෝද්වාරික සිත්. අපි එහෙම ඉදිරියට ඒවා ගැන ඉගෙන ගන්නවා. දැන් මෙතෙන්දී දැනගන්නට ඕන ඕම දොරටු 6ක් තිබෙනවා. චක්කුද්වාර, සෝතද්වාර, ධානද්වාර, ජීවහද්වාර, කායද්වාර, මනෝද්වාර. මේ මුලින් කියන ලද ద్వාර පහට කියනවා පංචද්වාර කියලා. පංචද්වාර ඒ පංචද්වාරයෙහි ගැතෙන රූපාදී ආරම්මණයන් ඒ රූපාදී ආරම්මණය කියන පිළිවෙලින් ගන්නට ඕනේ. චක්සුද්වාරෙහි නම් රූපාරම්මණ, සෝතද්වාරෙහි නම් ශබ්දාරම්මණ, ධානද්වාරෙහි නම් ගන්ධාරම්මණ, ජීවහද්වාරෙහි නම් රසාරම්මණ, කායද්වාරෙහි නම් පොට්ටබ්බාරම්මණ. මේ විදිහට සුදුසු පරිදි ගන්නට ඕනේ. ඒ චක්සුද්වාරයෙහි රූපාරම්මණය ගැතෙනවා නම් ඊට යොමු වෙනවා නම් ඒ රූපාරම්මණේ එල්බගෙන සිත් ඇති වෙන්නට නම් මේ පැවතගෙන යන සිත් පරම්පරාව වූ එහෙම නැත්නම් භවාංග සම්පතිය නවතින්නට ඕනේ. භවාංග සිතේ ආරමුණ මේ ගැටෙන රූපාරම්මණේ නෙවේ. භවාංග සිත අප කියවනේ ඒ වාට තිබෙන ආරමුණ. ඒ ආරමුණේ එල්බගෙන නැවැත්මක් නැතිව නැවත නැවත නැවත නැවත උපදිනින් බිනදින් උපදිනින් බිනදින් මේ භවංග සිත පවතින. ඒ අරමුණේ එල්බගෙන යන භවංග සිත නවත්තන්නට ඕන මේ අලුත් අරමුණක එල්බගෙන සිත් උපදින්නට නම්. අන්නේ ඒ කාර්යය සිදු කෙරෙනවා ආවර්ජන සිතින්. ඒ චක්කුසෝත ධාන ජීවහා කාය කියන මේ දොරටු පසෙහි ගැටෙන ඒ අරමුණු ඒ දොරටු පසේ එකවරම ඔක්කොම අරමුණු ගැටෙනවයි කියලා එහෙම ගන්නට බෑ. ඒ යම්කිසි ద్వාරයක ඒ අරමුණක් ගැටුණු කල්හි භවාංග සම්පතිය නවතින. ඒ මොකද භවාංගය එල්බගෙන තිරෙන්නේ අර කර්ම නිමිති ගති නිමිති කියන තුන අතුරෙන් යම්කිසි එකකයි. එහි එල්බගෙන තවත්ගෙන යන භවාංගය එකවරටම නවතින්නටත් බෑ. මේ අපිට කවුරු හරි අපි වේගයෙන් දුවගෙන යන විට කවුරු හරි කිව්වොත් නවතින්නටයි කියලා. නවතින්නේයි කියන වචනේ පිටුණු හැටියෙම නැවතීමක් වෙන්නේ නැහැනේ. අඩියක් දෙකක් ඉස්සරහට ගිහිල්ලායි නවතින්නේ. අන්න ඒ වගේ. අරමුණ අලුත් අරමුණක් මේ ద్వාරයට යමු කල්හි ඒ අරමුණේ එල්බගෙන සිත් උපදින්නට කලින් භවංග සිත් කීපයක් ගත වෙනවා යම්. ඒවා තමයි ඔය අපි චිත්ත වීති වලදී ඉගෙන ගන්නවා භවාංග චලන උපච්ඡේද කියලා එහෙම නම් වලින්. ඊළඟට ඒ භවාංග සිත නැවති නැවතුණාට අර අලුත් අරමුණෙහි එල්බගෙන සිත් උපදින්නට බෑ. ඒකට කළ යුත්තේ කුමක්ද? ඒ අලුත් අරමුණට මේ සිත් පරපුර හරවන සිතක් උපදිනවා. ඒ සිතට තමයි පංචද්වාරයේයි උපදනා වූ ඒ අරමුණට සිත් හරවන නැත්නම් තවත් විදිහකින් කියනවා නම් අරමුණට ద్వාරය විවෘත කර දෙන. එහෙම නැත්නම් මේ හටගන්නා සිත් වලට මේ දොරටුව විවෘත කර දෙන ආවර්ජන සිත. ඒ උත්තරේ. ඒකට කියනවා උපේක්ෂා සහගත පංචද්වාරා වජ්ජන සිත. එයින් තමයි පළමුවෙන්ම මේ ගැටුණු අරමුණ ගන්නෙ. ආවර්ජන වශයෙන් ගන්නෙ පළමු කොට ඒ. නමුත් එයින් රූපාරම්මණය නම් මේ ආවර්ජනයේට අසුවන්නේ. එයින් මේ ආවර්ජනයෙන් මේ රූපාරම්මණය දකින්නේ නැහැ. එයින් කරන්නේ ඊ ළඟට උපදනා වූ සිත්වලට මේ අරමුණෙහි එල්බ ගන්නට අවස්ථාවක් සලසා ගැනීම පමණයි. ඊළඟටයි සිදුවන්නේ ඒ රූපය දකින සිත ඇතිවීම. ඒක වෙන වෙනම කෘත්‍යය. ඒකට ආවර්ජන කෘත්‍යය කියන එක තේරුම් ගන්නට ඕන. ඒ රූපාදී ආරම්මණයන් ඒ ద్వාරවල ගැටුණු කවෙහි ඒ ගැටුණු අරමුණට සිත් පරපුර යොමු කර දීන් වශයෙන් උපදනා සිතයි. එයින් කෙරෙන්නේ ඒ පැත්තට සිත හරවන එක. ඒකටයි කියන්නේ ආවර්ජන කෘත්‍ය කියන්නේ. එම ආවර්ජන කෘත්‍යවත් සිත් වෙනවා දෙකක්. එකක් පංචද්වාරයේ ඒ ආවර්ජන කෘත්‍යයේ සිදු කරන පංචද්වාරා වජ්ජන සිත. අනිත් එක මනෝද්වාරයේ ඒ කෘත්‍යයේ සිදු කරන මනෝද්වාරා වජ්ජන සිත. දැනට ඔය තරගින් මේ කෘත්‍ය දෙක ගැන ඒ කෘත්‍යවත් සිත දෙක ගැන දැනගනිමු. ආවර්ජන කෘත්‍ය. ඊළඟට තිබෙන්නේ දස්සන, සවන, ධායන, සායන, පුසන කියන ඒ කෘත්‍ය පහක්. දස්සන කියන්නේ දැකීම. දැකීම. දැන් ආවර්ජනයෙන් මේ රූපාරම්මණයට සිත් හැරෙව්වාම සිත් පරපුර හරවනවා. මේ පැත්ත මේක ලබා දෙනවා. මේ අරමුණ ලබා දෙනවා. තවත් මේකින් කියනවා නම් ඒ අරමුණෙහි එල්බගෙන ඊළඟට උපදනා සිතින් කරන්නේ කුමක්ද? ඒ අරමුණ දකින්න. අපි කතා කළේ රූපාරම්මණය ගැන. චක්ෂුද්වාරයේ ගැටෙන ඒ චක්ෂුද්වාරයේ ගැටෙන රූපාරම්මණය පිළිබඳව ඊළඟට කළ යුතුව තිබෙන කෘත්‍යය තමයි ඒ රූපාරම්මණය දැකීම. ඒ දැකීම කියන එකෙන් අදහස් කරන්නේ නැහැ ඒ රූපාරම්මණය පිළිබඳ සියලුම විශේෂ විභාග මේ සිතින් දැනගන්නවා කියන්නේ. හුදු දැකීම මාත්‍රයක් ඒ සිතින් කෙරෙන. දැකීම ඒ රූපාරම්මණය දැකීම පමණක් සිදු වෙන. ඒකටයි කියන්නේ දස්සන කෘත්‍යය කියලා. ඒ දස්සන කෘත්‍යවත් සිත් දෙනවා දෙකක්. දැකීම කරන සිත් දෙන්නේ දෙකයි. මොනවද ඒ? අකුසල විපාක උපේක්ෂා සහගත චක්කු විඥානය, කුසල විපාක උපේක්ෂා සහගත චක්කු විඥානය කියන එක. තවත් විදිහකින් කියනවා නම් චක්කු විඥානයයි කියා නමක් දී තිබෙන්නේ දකින සිතට. රූපාරම්මණය දක්නා සිතට වඩාරා තිබෙන නම තමයි චක්කු විඥාන කියන්නේ. ඒ අදහස් කරන්නේ කුමක්ද? චක්කුස්මින් උප්පන්නං විඥානං චක්කු විඥානං කිය. ඒ කියන්නේ ඇසෙහි හටගත් දැනීම කියන එක. චක්කුස්මින් උප්පන්නං විඥානං. ඇසෙහි හටගත් දැනීම. ඇස නැත්නම් ඒ දැනීම වන්නේ නැහැ. ඒ රූපාරම්මණය දැකීමයි කියන ඒ දැනීම ඇස නැත්නම් වන්නේ නැහැ. ඒ නිසා ඇසෙහි ඇතිවුණු දැනීමක් සේගෙනයි ඊට කියන්නේ චක්කුස්මින් උප්පන්නං විඥානං චක්කු විඥානං. ඒ කියන කෘත්‍යය තමයි දැකීම් කෘත්‍යය, දස්සන කෘත්‍යය. ඒරි දස්සන කෘත්‍යය ඇතැම් විටක අනිෂ්ඨාරම්මණයක හෙල්බගෙන පවත්නා එක දැකීම. එහෙම නැත්නම් ඉෂ්ඨාරම්මණය. අනිෂ්ඨාරම්මණයක නම් අකුසල විපාක චක්කු විඥානේ, ඉෂ්ඨාරම්මණයක නම් කුසල විපාක චක්කු විඥානේ. ඒ විදිහටම තමයි ඇසීම කියන එක. ඇසීම ශබ්දයේ පිළිබඳ. එතකොට ශබ්දයේ පිළිබඳ වෙනා ඒක සෝතද්වාරයයි පිළිබඳ එක. සෝතද්වාරයේහි ශබ්දයක් ගැටුණු කල්හි එකවරටම ඒ අරමුණ දැන ගැනීමක් සිදුවන්නේ නැහැ. පළමු කොට වන්නේ භවංග සිත් ඉපදීම නැවතී ඒ ගැටුණු ශබ්දයට හැරෙන බවක් සිතේ ඇති වෙනවා. ඒ තමයි ආවර්ජන සිත. ඊට පස්සේ ශබ්දය අසන ඇසීමේ සිත තමයි සෝත විඥානේ කියන්නේ. ඇසීමේ සිත. ඒනිසා සෝතස්මින් උප්පන්නං විඥානං සෝත විඥානං. සෝත කියන කමෙහි ඇති වුණු දැනීම සෝත විඥානය. කම නැත්නම් ඒ දැනීම සිදුවන්නේ නැහැ. ඒ නිසා ඊට සෝතසෙහි හටගත් දැනීම කියන තේරුම ඇති සෝත විඥානය කියන නමක් වදාරලා තියෙනවා. එයත් ඒ සිද්ද දෙකක් දක්වන්නේ ඒ මේ ශබ්ද ඇසීමේ කෘත්‍ය සිදු කරන සිද් දෙකක් කියලා දක්වන්නේ ඉෂ්ඨාරම්මණයක් ඒ කියන්නේ ඉෂ්ඨ ශබ්දයක් ඇසීමේ සෝත විඥානයේ කුසල විපාක වශයෙන් අනිෂ්ඨ ශබ්දයක් ඇසීමේ සිට අකුසල විපාක සෝත විඥානයේ වශයෙන් දක්වන බැයි. ඒ දෙකෙන්ම කරන්නේ සවන කෘත්‍ය. ඊළඟට ඝායන කෘත්‍ය. ඝායන කියන්නේ ආග්‍රහණය කිරීම. ගන්ධ සුවඳ කියන. එයට ඝාන ద్వාරය තමයි දොරටුවන්නේ. ඝාන ద్వාරය. ඝාන ద్వාරයේ යම් කිසි ගන්ධයක් ගැටුණු කල්හි ඒ ගැටුණු මාත්‍රයෙන් ඒ දැනගැනීමෙන් සිතක් උපදින්නේ නැහැ. භයාංග සම්පතිය නැවතිලා ඒ ගැටුණු ගන්ධයට සිත් පරපුර යොමු කරවන හරවන පංචද්වාර වජ්ජන සිත උපදිනවා. ඊට පස්සේ තව ඒ ගන්ධය ආග්‍රහණය කරමින් උපදනා වූ සිතයි කියන ඝාන විඥාන සිත උපදිනවා. එයත් අකුසල විපාක ඝාන විඥානය කුසල විපාක ඝාන විඥානය කියලා දෙක ගැරුම් වෙනවා. අනිෂ්ඨ ගන්ධයක් අරමුණු කරමින් උපදනා වූ ඝාන විඥානය අකුසල විපාකයි. ඉෂ්ඨ ගන්ධයක් අරමුණු කරමින් උපදනා වූ ඝාන විඥානය කුසල විපාක. දෙරේ කෙරෙන කෘත්‍යය තමයි ගන්ධය දැන ගැනීම. ආග්‍රහණය කිරීම. ඒ ආග්‍රහණය කිරීමේ කෘත්‍ය වක්සිත වෙනවා දෙකක්. මේ දෙක තමයි ඝාන විඥාන සිද්දේ. ඊළඟට තිබෙන්නේ සායන කෘත්‍යය. සායන කියන්නේ රස දැන ගැනීම. දැන් එයට ద్వාරය වන්නේ જીවහා ద్వාරය. જીවහා ద్వාරය. ඒ જીවහා ద్వාරෙහි තමයි දිවෙහි තමයි රස ගැටෙන්නේ. ඒ ගැටුණු පමණින් රස දැන ගැනීමක් වන්නේ නැහැ. ඒ සඳහා සිතක් උපදින්නට ඕන. ඒ රස දැන ගන්නා සිත උපදින්නට නම් වෙනත් අරමුණක එල්බගෙන පවත්නා භවාංග සිත නවතින්නට ඕන. ඒ වගේම මේ අලුත් අරමුණට හැරෙන්නට ඕන. ඒ හැරීම සිදු කරන සිත තමයි පංචද්වාරා වජ්ජන සිත. ඊට අමතරව ඒ රසය දැනගනිමින් උපදනා වූ ජීවහා විඥානය. ඒ ජීවහා විඥානයෙන් කෙරෙන කෘත්‍යය තමයි සායන කෘත්‍යය. රස දැන ගැනීම. ඒ රසය ඉෂ්ඨ අනිෂ්ඨ වශයෙන් දෙකකට බෙදෙනවා. ඉෂ්ඨාරම්මන රසය ගෙන උපදනා වූ ජීවහා විඥානය කුසල විපාකයක් වන අතර අනිෂ්ඨ රසය ගෙන පහළ වෙන දැනගෙන උපදනා වූ ඒ ජීවහා විඥානය අකුසල විපාක ජීවහා විඥානය. එදෙකෙන්ම කරන කෘත්‍යය තමයි සායන කෘත්‍යය. රස දැන ගැනීම. ඊළඟට තිබෙන්නේ කුසන කෘත්‍යය. කුසනේ කියන්නේ ස්පර්ශ කිරීම. ස්පර්ශ කිරීමේ කෘත්‍යය. කයෙහි කායද්වාරෙහි ඇතිවන කෘත්‍යයක්. කායද්වාරෙහි ඇතිවන දැනීමක්. ඒ කායද්වාරයෙහි ගැතෙන අරමුණටයි කියන්නේ පොට්ටබ්බාරම්මණය කියලා. පොට්ටබ්බාරම්මණය. ඒ පොට්ටබ්බාරම්මණය ධර්ම වශයෙන් දක්වන්නේ පඨවි තේජෝ වායෝ ආපෝ කියන ඒ ධාතුව පොට්ටබ්බාරම්මණයට ඇතුළු වන්නේ නැහැ. ඇතුළක් නැහැ. පොට්ටබ්බාරම්මණය කියන එකෙන් දැක්වෙන්නේ මේ ශරීරයේ ඇඟෙහි ගැටෙන අරමුණ. ඒ ගැටෙන එක මේ ධාතු තුනෙන් එකක් වශයෙන් ඒ අවස්ථාවේදී ගන්නට වන්නේ. ඒ ධාතු සතරම නැති කිසිදු රූපයක් නැහැ. අපි දන්නවා මේක. පඨවි ආදි ධාතු සතරම හැම රූපයකම තිබෙනවා. ඉතාම කුඩා රූප කලාපයකවත් ඒ හතරම තිබෙනවා. එනිසා ඒ හතරෙන් තොර රූපේ කියලා කොටසක් කොහෙවත් ලැබෙන්නේ නැහැ. අන් ඒ රූප එහෙම වුවත් ඒ රූපවල ඒ අවස්ථාවවලදී උත්සන්න වෙන ධාතු තිබෙනවා. සමහර එක දැන් ශරීරයේම තිබෙන කොටස් මේ මුළු ශරීරයම නිර්මිත වෙලා තිබෙන්නේ. තිබෙන්නේ පඨවි ආදි ධාතු සතරයි. එහෙත් යම් යම් ධාතු උත්සන්න කොටස් තිබෙනවා. ඒ නිසා අපි පඨවි ධාතු කොටස් කියලා වෙනම ඉගෙන ගන්නෙ. දැන් ඔය භාවනා කරන විට ඔය භාවනාවට ගන්න, ඒ වගේම ශාරීරිය බෙදා මේ ඉගෙන ගන්න අවස්ථාවවලදී කේසා ලෝමා නඛා දන්තා පචෝ මන්සං මහාරුවක් යතිංගං රක්කං හදයන් යකනම් කිලෝමකං තියතං තප්පාසං අන්තං අන්තගුණං උදරයන් කරීසං මතලුංගං කියා පඨවි ධාතු කොටස් 20ක් දන්නේ. ඒ පඨවි ධාතු කොටස් 20යි කියලා ඒවට කීවේ. ඒ කොටස් 20 හිති දෙන්නේ පඨවි ධාතු පමණයි කියන්නට නෙවේ. පඨවි ධාතු තමයි අධිකව පවක්. අධික. අනිත් ඒවාත් හිති වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඉතිරි භූත ධාතු තුනක් තිබෙනවා. නමුත් පඨවි ධාතුයි වඩාත්ම තිබෙන අධිකව තිබෙන. ඒ නිසා ඊට ඒවාට පඨවි ධාතු කොටස් කියලා. අනේ වගේ මේ පොට්ටබ්බා රම්මනේ වශයෙන් ලැබෙන අරමුණෙහි ඒ ධාතු සතරම නැතිව නෙවෙයි. ධාතු සතරම තිබෙනවා. දැන් කාට හරි බෑ තවත් කෙනෙකුගේ ඇඟෙහි හැපෙන්න. දැන් අපි ගනිමු කවුරු හරි අපේ ඇඟේ හැපෙනවා. එහෙම හැපෙනකොට ඒ ශරීරය නිර්මිත වෙලා තිබෙන්නේ පඨවි ආදි ධාතු සතරෙන්. අපේ ශරීරයත් පඨවි ආදි ධාතු සතරෙන්. එතකොට ඒ හැපෙන එක ගැනගත්තු ඒ හැපුනේ ධාතු සතරකින් යුක්ත ශරීරයක් තමයි. යම්කිසි කොටසක් තමයි. නමුත් ඒ ධාතු සතරින් එක තොප්පබ්බ රූපයේ කියන එකට ඇතුළත් නැහැ. ඒ මොකද ඒක සියුම් රූපය. සූක්ෂම රූපයක් බැරි ඒ ඇතුළත් නැහැ. ඒ තමයි ආපෝ ධාතු කියන්නේ. අනිත් ඒවා තමයි පොට්ටබ්බ රූපයේ හැටියට ගන්න. ඒතකොට පොට්ටබ්බ රම්මණය වෙන ඒ රූපය එක්ක පඨවි තේජෝ වායෝ කියන මේ තුනින්ම යුක්තයි. අපි කියන්නේ ඒ ධාතු සතරම තියෙනවා කියලා. ඒ ධාතු සතරම තිබුණා පොට්ටබ්බ රූපයට ආපෝ ධාතුව ඇතුළත් නැහැ. ඒ නිසා පොට්ටබ්බ රූපය පොට්ටබ්බ ආරම්මණය වශයෙන් ගන්නට තිබෙන්නේ පඨවි තේජෝ වායෝ කියන තුන. ඒ තුනෙනි ඒ අවස්ථාවවලදී උත්සන්න වෙන රූපයක් තමයි පඨවි දෙතන් මේ පොට්ටබ්බ ආරම්මණය වන්නේ. ඇතැම් විටක පඨවි ධාතුවයි උත්සන්න. ඇතැම් විටක තේජෝ ධාතුවයි. ඇතැම් විටක වායෝ ධාතු. අනේ එහෙමයි දැනෙන්නේ. ඒක මතක තබා ගන්න. කොහොම හරි මේ පොට්ටබ්බ රම්මණය දැනගන්නා සිත තමයි කාය විඥානයයි කියා නම් කරන්නේ. කායේ ගැටෙන්නේ පොට්ටබ්බ රම්මණය. ඒ කාය ద్వාරය, ඒ කාය ద్వාරෙහි ගැටුණු පොට්ටබ්බ රම්මණය ගනිමින් උපදනා වූ සිත ඒ දැනගැනීමේ උපදනා වූ සිත තමයි කාය විඥානය කියන්නේ. ඒ කාය විඥානයෙන් කෙරෙන කෘත්‍යය දක්වන්නේ කුමක් හැටියටද? පුෂණ කෘත්‍යය. පුෂණය කියන්නේ ස්පර්ශ කිරීම කියන තේරුව. ස්පර්ශ කිරීම කෘත්‍යය. ඒ කෘත්‍යය සිදු කරමින් උපදනා සිත් දෙකක් තිබෙනවා. එකක් දුක්ඛ සහගත කාය විඥානය, අනෙක සුඛ සහගත කාය විඥානය. දුක්ඛ සහගත කාය විඥානය වෙනවා අනිෂ්ඨ පොට්ටබ්බ රම්මණය දැනගැනෙමින් ඇතිවන්නා වූ කාය විඥානය. ඉෂ්ඨ පොට්ටබ්බ රම්මණය දැනගැනෙමින් ඇතිවන්නා වූ කාය විඥානය සුත සහගත කාය විඥානය. ඒ දෙකෙන්ම සිදු කරන කෘත්‍යය තමයි පුසන කෘත්‍යය ස්පර්ශ කිරීම කෘත්‍යය. දැන් ඒ පඨවි ධාතු අපේ ශරීරෙහි යෙදෙන අවස්ථාවලදී අපට ඒ නිසා ලැබෙන එක සුවයක් සුඛයක් තිබෙනවා. එහෙම නැත්නම් දුකක්. සමහර විටක එකම දේම ඒ අවස්ථාවම වෙනස් වෙන්නට පුළුවන්. මම ඊට කලින් උත්ේ ගැන කියලා තියෙනවානේ. එකම අපි ගනිමු මේ අම්මා කෙනෙක් දරුවෙකුගේ හිස පිරිමදිනවා. ඉතින් හිස පිරිමදිනවයි කියන විට මවගේ අතයි ඒ සඳහා යොදා ගන්න. අපි සම්මුති වශයෙන් අපේ කීවට එහෙද පතවි ආදී ධාතු පුඤ්ජයක්. ඒ පතවි ආදී ධාතු පුඤ්ජයෙන් මේ හිස පිරිමදින විට ඉෂ්ට පොට්ටබ්බා රම්මණය ඒ අවස්ථාවේදී ලැබෙන්නේ. ඉෂ්ට පොට්ටබ්බා පිරිමදිනවා, යාට නිින්දක් යනවා. ඉතින් ඒක මහා සමීපයක් තියෙනවා. ඉතින් කොච්චර හරි වේලා කොතරම් හරි වේලා ඒ හිස පිරිමදින්නට ඉඩ දීගෙන ඉන්නට මේ සිතත් පෙළඹෙනවා. මොකද Tamante ඉන ආස්වාදයක් ඇති වෙනවා. ඒ නිසා ඔය ඉඩ දීගෙන. ඒ එතන ඉෂ්ට පොට්ටබ්බා රම්මණය ගණිමින් උපදනා කාය විඥානය. එතකොට මේ කාය විඥානයෙන් කරන කෘත්‍යය තමයි කුසමය. දැන් මම එහෙම මේ ආදරයට එහෙම කරමින් සිටින විට ඒකට ඉඳන් හැර ළමයා ටිකක් කලබලයක් කළොත් එහෙම අතම විටක අම්මට තරහය. ඊළා කිසිට තොක්කක් එහෙම යන්නේ. එහෙ නැත්තම් කොණ්ඩෙන් සල්ලලා එහාට මෙහාට ඇද්දොත් එහෙම එතෙන්දී ඇතිවන්නේ මොන පොට්ටබ්බාරම්මණයද? එවිට අනිෂ්ඨ පොට්ටබ්බාරම්මණයක් ඇති වෙනවා. අනිෂ්ඨ. එතකොට උපදනා සිත දුක්ඛ සහගත කාය විඥාන. අනේ එහෙම ඒ පුසන කෘත්‍යය සිදු කරන සිත් දෙකක් තිබෙනවා. පුසන. ඊළඟට සම්පටිච්ඡන කෘත්‍යය කියලා එකක් තිබෙනවා. සම්පටිච්ඡනේ කියන්නේ දකින අසන ආග්‍රහණය කරන රස දැනගන්න ස්පර්ශ කරන කියන මේ කෘත්‍ය පහක් කියන්නේ ඒවා ඒ අවස්ථාවලදී දකින කෘත්‍ය දැකීම කරන්නේ යමක් දකින්නේ රූපාරම්මණය ඒ රූපාරම්මණය දැක්කාට පසු ඒ දැකීමේ සිත කියන දර්ශන කෘත්‍ය සිදු කරමින් ඒ සිත උපන්නාට පස්සේ ඊළඟට උපදිනවා සිතා ඒ දක්නාලද අරමුණ පිළිගැනීම වශයෙන් ඒ පිළිගන්නා සිතටයි කියන්නේ සම්පටිච්ඡන සිතේ කියලා. ඒ පිළිගන්නා කෘත්‍යය තමයි සම්පටිච්ඡන කෘත්‍යය. දැන් අරමුණක් කොයිතරම් මෙය අනිෂ්ඨ වුණා අත්තරීමක් යන්නේ නැහැ ඔය අවස්ථාවේදී. ඒ අරමුණ ලැබුණම දැන් දකින්නවා දකින්න සිතින් අරමුණ දකින්න. ඒ අරමුණම ඊළඟ සිතින් පිළිගන්න. ඒ අරමුණ ඊටාම අනිෂ්ඨ එකක් වෙන්නට පුළුවන්. නමුත් ඒක කාරණයක් නෙවේ. ඊළඟ සිත නූපදින්නට. ඊළඟ සිත උපදිනවාමයි. ඒ තමයි සම්පටිච්ඡන සිත. ඒ සම්පටිච්ඡන සිතෙන් කරන්නේ පිළිගැනීම. හරියට ඒ අරමුණ පිළිගන්නාක්මෙන් උපදනා සිතක්. ඒකත් විපාක සිතක්. අපි දන්නවා සම්පටිච්ඡන සිත් දෙකක් ගැන අපි ඉගෙනගෙන තිබෙනවා. අකුසල විපාක උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත, කුසල විපාක උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත. අපි නිකන් උපමාවක් ඇටියට නිදර්ශනයක් ඇටියට කියනවා නම් අපි ගන්නු කෙනෙක් ගෙදරට පැවිදෙනවා යමක් ඉල්ලාගෙන. අපි කියමු ඒ තැනැත්තා ඉල්ලනවා පණ්ඩ දෙයක් ඉල්ලයි. ඒ දෙන අය ඒ තැනැත්තාට දිනුම බක්තික ගිහින් දෙනවා. ඒ එහෙම දුන්නම ඒ දෙන දෙයට නැත්තා පිළිගන්නවා නේ. ඊට පස්සේ ඒ දිනුම බතුයි ඒ මට දිනුම බතු කොයි දීලා තියෙන්නේ කියලා විසිකරන්න ආදී ඔයෙම දෙයක් කරන්නට පුළුවන් පස්සේ. නමුත් ඒ දුන්නාම පිළිගන්නවා. අන්න ඒ වගේ ලැබුණු අරමුණ දැකීම, ඇසීම, ආග්‍රහණය කිරීම, රස දැනගන්න ස්පර්ශ කිරීම කියන මේවායින් පසු පිළිගැනීම වශයෙන් උපදනා වූ සිතක් තිබෙනවා. ඒ සිතින් කෙරෙන කෘත්‍යය තමයි පිළිගන්නා සිත. පිළිගැනීම සම්පටිච්ඡනේ කියන්නේ. ඊට අනුතරව තිබෙනවා තව කෘත්‍යයක්. එහෙම සම්පටිච්ඡන කෘත්‍යවත් සිත් දෙකක් තිබෙනවා. ඒතකොට ඉෂ්ඨාරම්මණයක් පිළිගැනීමින් උපදනා සිත, කුසල විපාක සම්පටිච්ඡන සිත. ඒ වේදනාවේ වෙනසක් වෙන්නේ නැහැ. උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිතමයි. අනිෂ්ඨාරම්මණයක් පිළිගනිමින් උපදනා සිත, අකුසල විපාක උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත. ඊළඟට උපදනා වූ කෘත්‍යය තමයි සම්පීර්ණිකය. ඒ තීරණයත් ඒක ටිකක් තේරුම් ගන්නට අමාරු විය හැකියිමත් නිසාද ඒ තීරණ කියන වචනේ යෙදුනම කෙනෙක් හිතන්නට පුළුවන් මේ සිත් රාසියකින් සිදු කරන ප්‍රත්‍යක්ෂේ සල්පයි. දැන් සමහර විට අපි යම් යම් දේවල් පිළිබඳ තීරණවලට එළඹෙන්නේ ඒ තීරණවලට එළඹෙන්නේ බොහෝ වේලා ඒ පිළිබඳව ඒකේ දෙපැත්තම බලලා ඒ සඳහා පවත්නා දේවලුත් ඊට විරුද්ධව තිබෙන දේවලුත් ඔයාගේ දේවල් ගැන සලකා බලා යම් තීරණයකට නිගමනයකට පැමිණෙන. එබඳු නිගමනයක් වශයෙන් මෙරෙහි මේ සම්තීරණය තීරණගත යුත්තේ. ලැබෙන අරමුණ ඉෂ්ට වේවා අනිෂ්ට වේවා පිළිගන්නවා. ඒ සම්පරික්ෂණය. ඒ පිළිගැනීමට අනතුරුව මේ තීරණේ තවත් මේක හරියට හොඳ නොහොඳ විමසීමක් බඳුව තමයි ලැබෙන්නේ. හොඳ නොහොඳ විමසීමක්. හැබැයි අර ජවන සිත් වලින් කරන ඒ බඳු තීරණයක්සේ එය නොසැලකී යුතු. මේ තීරණය ඒ විදිහේ විශාල මේ වැඩ කොටසක් සිටින් කරලා ඇති කරගන්නා තීරණයක් නෙවෙයි. මේ ඒ අවස්ථාවේදීම සිදුවන තීරණයක්. ඒ හොඳ නොහොඳ කියන එක විමසීමක් බඳුව ඇතිවන්නා වූ මේ තීරණය කල්ගත කොට සිදුවන තීරණයක් නෙවෙයි. මේ එක සිතක ඊට పూర్වයේ හටගත්ත සම්පටිච්ඡන සිතට අනතුරුවම එක චිත්තක්ෂණ කාලයක තුල සිදු කෙරෙන තීරණයක්. ඒක විපාක සිතකින් කෙරෙන වැඩක්. විපාක සිත. ඒක තේරුම් ගන්නට තරදුරටත් මිසිත පිළිබඳව ගැනීමක් කළ යුතුයි. වඩාත් එය තේරුම් ගත හැකි දේවි අපට චිත්ත වීති පිළිබඳව කතා කරන විට. දැනට තාසාමාන්‍යයෙන් තේරුම් ගන්න ඒ සම්තීරණේ කියන්නේ ඒ සම්පටිච්ඡණයෙන් පිළිගන්නා ලද ඒ අරමුණ පිළිබඳ වූ හොඳක් හෝ නරකක් හෝ තීරණය කරමින් උපදනා වූ මේ කෘත්‍යයයි කියලා. ඒකයි සම්තීරණ කෘත්‍යය. ඒ කියන්නේ ඒ සම්තීරණ කෘත්‍යවත් සිත් තිබෙනවා තුනක්. අකුසල විපාක උපේක්ෂා සහගත සම්තීරණේ කියා එකක් තිබෙනවා. ඒ අනිෂ්ඨාරම්මණයක් තීරණය කිරීම වශයෙන් උපදනා සිත්. කුසල විපාක සම්තීරණ සිත් තිබෙනවා දෙකක්. එකක් සෝමනස්ස සහගත සම්තීරණය, අනික උපේක්ෂා සහගත සම්තීරණය. ඒ සෝමනස්ස සහගත සම්තීරණය ඇතිවන්නේ අති ඉෂ්ඨාරම්මණයෙහිදී. කියා දක්වන්නේ අති ඉෂ්ඨාරම්මණය කියන්නේ ස්වභාව වශයෙන්ම බොහෝම උසස් කොට ගන්නා අරමුණු තිබෙන. අන්න ඒ බඳු අරමුණක් ගෙන ලැබෙන සම්තීරණය තමයි සෝමනස්ස සම්තීරණය කියන්නේ. අනිත් එක උපේක්ෂා සහගත සම්තීරණය. ඒ සම්තීරණ සිත් දෙක පිළිබඳව අන්න එහෙම තුන පිළිබඳව එහෙම තේරුම් ගන්න සම්තීරණ කෘත්‍යවත් සිත් තුන. අපි එතන